තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේගේ මේ නිවන් මාර්ගයේ හෙළිකිරීම අතිශයින් වැදගත් අංගයක් වන්නේ මොහොතින් මොහොත අපි මේ ග්‍රහණය වෙලා ඉන්න චිත්ත ස්වභාවයේ සම්පූර්ණයෙන් වෙන දිශාවකට යොමු කරලා අලුත් දර්ශනයක් තුළ අපිව රඳවලා ඒ තුළින් චිත්ත ස්වභාවයම පේන්න සලස්සලා ඒ සිතේ පිරිසිදු අපිරිසිදු දේවල් වෙන් කරලා අපිරිසිදු දේ අයින් කරලා පිරිසිදු දේ පවත්වලා මනාකොට සිහිය පිහිටවලා ඒ සිහියෙන් යුතුව විශේෂ ධර්මයන්ට අනුව සිහිය පිහිටවලා ඒ සිහියෙන් යුතුව අර ධර්මයන් ඉහළට ඉහළට දියුණු කරලා මේ හිතේ තියෙන අකුසල් ඉවත් වෙන විදිහට ඒ ධර්මයන් පරිපූර්ණ කරලා පරිපූර්ණ කළ ධර්මයන් තුළ ඉහළම ඉලක්කයක් කරා හිත පමුණුවලා ඊළඟ උපතක් සිදු නොවන විදිහට ඒ ඉලක්කේ සම්පූර්ණ කරලා දෙන එක තමයි බුද්ධ දර්ශනයේ ප්‍රධානම මුඛ්‍ය කටයුත්ත වෙන්නේ. සිහිය නුවණ වීරිය උපදවනවා. ඉපදූ සිහිය නුවණ වීරිය තුළ විශේෂ ධර්මයන් උපද්දවලා ඉපදූ ධර්මයන් පරිපූර්ණ කරලා ඒ සංසාර ගමනේ නවත්වා දමනවා. එතකොට නිතරම යොමු කරන කාරණයක් තමයි මේ එදිනෙදා කටයුතු කියන දේ. ඔබ අත්දැකලා තියෙනවා මේ එදිනෙදා කටයුතු කරද්දී කටයුත්ත තුල නෙවෙයි වෙනත් කටයුත්තක සිහිය තියෙනවා. ඒ කියන්නේ අපි මිහිරි ගීතයක් ඇහෙනවා නම් ඒ ගීතයේ කිය කිය ඒ වාචසික ක්‍රියාව සිද්ධ කර කර වෙනත් කටයුත්තකට අවධානය යොමු කරගෙන වැඩ කරනවානේ. නැත්තම් මොකක් හරි කටයුත්තක් කරනවා නම් පාඩම් කරනවා නම් ඒ පාඩම් කර කර නැත්තම් මොනවා හරි පත්‍රයක් කියවනවා නම් ඒක කියව කියව නැත්තම් අපි සාමාන්‍යයෙන් ඔය රෙදිසේ යොදනවා නැත්තම් අපි හිතමු වෘත්තීය කටයුත්තක් කරනවා නම් ඒවා කිය කිය සින්දුවත් කියනවා. ඔබ කාත් එක්ක හරි කතා කර කර වෙන වැඩක යෙදෙනවා. කතාවට සිහිය තියෙන්නේ. නැත්තම් මොනවා හරි හිත හිත මොකක් හරි වැඩක් කරනවා. ඒ හිතේ හිත හිත ඉන්න එකට සිහිය තියෙන්නේ. එතකොට මේ සිහිය පවත්වා ගැනීම පිණිස අපි කොච්චර උනන්දුවෙන් කටයුතු කළ යුතුද කියන කාරණේ පේනවා. උනන්දුව කියන වචනේ මම ගත්තේ සිහිය රඳවා ගැනීම පිණිස. එහෙනම් මුල් වෙන්නේ වීර්යය. ඒ වීර්යය කියන ගුණය තමයි කුසලයේ දන්නවා ඒ කුසලයේ පවත්වනවා. අකුසලයේ දන්නවා අකුසලයේ ප්‍රහාණය කරනවා. එහෙම යනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහද්දි එතකොට නූපන් කුසල් තියෙනවා නම් ඒව උපදව ගන්නවා. නූපන් අකුසල් තියෙනවා නම් ඒව නූපදවා සිටිනවා. එතකොට උපන් මුලදී උපන් කුසලයේ රැක ගැනීමටත් නූපන් කුසල් උපන් අකුසල් ප්‍රහාණය කර ගැනීමටත් හැකියාව ලබා ගන්නට ඒ වීරිය ලබා ගන්න එයා දක්ෂ වුණොත් එහෙම එයාට ඒ තුළ සිහිය පිහිටවා ගන්න පුළුවන්. ඒ වායාමෙන් සතිය උපදින්නේ මේ විදිහට. එතකොට ඒ සතිය පවත්වා ගැනීම පිණිස කුසල් අරමුණක තමයි සතිය පවත්වන්නේ. එතකොට භාවනා වශයෙන් දිනු කරන්නේ අන්න අර භාවනාවේ පරිපූර්ණ හොති කියන්නේ ඒ කුසල් අරමුණ තුළ භාවනා වශයෙන් ස්ථාවර කරගන්නවා සිහිය. එතකොට මේ භාවනා වශයෙන් ස්ථාවර කරගන්න සිහිය අපිට දවස පුරා කටයුතු කරගන්න ඒ ක්‍රියාවෙහිම සිත යොදාගෙන වාසය කරන්න හැකියාව ලැබෙනවා අර සිහිය කුසල් අරමුණු තුළ දියුණු කිරීම නිසා. එතකොට එයා ක්‍රියාවට සිහිය ප්‍රකට කරගෙන තමයි ඉන්නේ. ඒ සිහිය ඒ ක්‍රියාවට ප්‍රකටයි. අන්න එයාට පුළුවන් නුවණින් මේ ධර්මයේ භාවිතා කරන සජීවී කෙනෙක් බවට පත් වෙන්න. එතකොට මේ සිහිය නුවණ වීර්ය ඒ ආකාරයෙන් යෙදෙනකොට එයාට එදිනෙදා සිහිය පිහිටන සතිපට්ඨාන වෙන විදිහට ඒ භාවනා භාවිතා කරන්න හැම වෙලෙම පුළුවන්. සිහිය පිහිටවාගෙන වාසය කරන්න හික්මෙනවා. මේවා සාමාන්‍ය කටයුතු කරගන්නකොට අවිවේකීව කලබලකාරී ස්වභාවයෙන් බාහිර පරිසරයේ තියෙනකොට ආධ්‍යාත්මය තුළ කලබලීකින් තොරව අර සිහිය පවත්වා ගන්න, අර නුවණ පවත්වා ගන්න, අර වීර්ය පවත්වා ගන්න හැකියාව තියෙනවා. මේ ආකාරයෙන් ප්‍රායෝගිකව වීර්යෙන් සිහිය උපදවා ගත්ත කෙනාට වීර්යෙන් යුතුව සිහිය උපදවා ගත්ත කෙනාට සති සම්පජාන උපදවා ගත්ත කෙනාට සිත පිරිසිදු කිරීමේ හැකියාව ලැබෙනවා. පිරිසිදු සිතක් තුළ සිහිය ප්‍රකට වෙනකොට අදාළ ක්‍රියාවට අනුවම සිහිය පවත්වා ගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට අපි කොහොමද මේ කටයුතු කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කටයුත්තක් කිරීමට පෙර කටයුත්තක් කරන මොහොතේ කටයුතු කිරීමෙන් පසු ඒ පිළිබඳ විමසන්ට කියලා දෙනවා. දැන් බලන්න ඔබ විශේෂයෙන් මේවා කරන්න ඕනේ. ඔබ මේවා කරන්නේ නැහැ, සාමාන්‍යයෙන් කිරීමට පුරුද්දක් නැහැ. නොකල ධර්මයන් පුහුණු කිරීම තමයි ධර්මයේ මේ ධර්ම මාර්ගයේ එක විශේෂ අංගයක් වෙන්නේ. එතකොට අද මේ දේශනාව ඇහුව වෙලේ ඉඳන් යම් කොලේක හෝ සටහන් කරගන්න ඕනේ. දිනපතා කළ යුතු වැඩ මොනවද කියන අදහස ඉස්සෙල්ලා නුවණින් විමසනවා උදේ කියන එක. දවල් වරුවට කළ වැඩ, ඊළඟට හවසට කරන්න තියෙන වැඩ පිළිබඳව හිතනවා. රැත් අද දවසේ කරපු වැඩ ගැන හිතනවා. එතකොට මේ මොන වැඩ ගැනද හිතන්නේ? ධාර්මික වැඩ, සාමාන්‍ය වැඩ නෙවෙයි. ඒ ප්‍රතිපදාවක් පුහුණු කරනකොට කළ යුතු තමන් කරන කරන්න තියෙන ධාර්මික වැඩ, කායික වශයෙන් කරන කුසල් සහිත වැඩ ගැන තමයි අපි මේ විදිහට හිතන්නේ, විශේෂයෙන් හිතන්නේ. දෙවට යම් අදහසකින් තමයි දවසේ ඔහු ගත කරන්නේ. සිහිය පවත්වා ගන්න ඉතා සාර්ථක ක්‍රියාකාරකම. කුසල් අරමුණක් කිරීමට පෙර කරන අතර කර පසු ඒ කුසල් අරමුණ පිළිබඳව විශේෂයෙන් නුවණින් විමසන්න කියලා භාග්‍යවතුන් වහන්සේ කියලා දෙනවා. එතකොට කොහොමද අපි මේක කරන්නේ? එදිනෙදා වැඩගෙන අපි යම් අදහසකින් කටයුතු කරන්න ඒවා පිළිවෙලට සකස් කර ගන්නවා. වැඩ සටහනක් කියන්නේ නේද? ඒ වැඩ සටහන කියන්නේ ඒකයි. ඒ සටහන් කරගන්න වැඩ ටික කරනවා. ඉන් එහා දෙයක් මේ ධර්මයේ තුල වෙන්න ඕනේ. ඒ කියන්නේ සටහන් කරගත්ත වැඩ කොහොමද ධාර්මිකව කරන්නේ? කොහොමද ධර්ම මාර්ගයට අනුගතව කරන්නේ කියලා එක එක වැඩ ගැන හිතන්න ඕනේ උදේ. දවල් වරුවේ මන් ධාර්මිකව උදේ වරුවේ ගත කළාද කියලා හිතන්න ඕනේ. ඒ සටහන් කරගත්ත වැඩ මන් ධාර්මිකව කරාද? ඒ දවල් වරුවේම ආයෙ කරන්න පුළුවන් ඉදිරියේදී හවස තියෙන වැඩ ටික මන් ධර්මයේ යොදාගෙන කරන්නේ කොහොමද? මේ කටයුත්තේදී කොහොමද සිහිය නුවණ වීර්ය යොදන ආකාරය? මේ කටයුත්තේදී මොකද්ද මන් සිහි කරන්න සුදුසු? මොකද්ද වචනේ සිහි කරන්න සුදුසු? කොහොමද මේ කටයුත්තේදී කායික චර්ය ඉරියව්වට හිත පිහිටවාගෙන ඉන්නේ? කොහොමද මේ මෙහෙම ඇවිදින්නකොට මම මොන මානසිකාරයෙන්ද ඉන්න සුදුසු? කියලා හිතමු. ගෙදර ඉඳන් බස් හෝල්ට් එකට තියෙනවා. එතකොට මම යන්න ඕනේ මීමි මානසිකාරයෙන් මෙහෙම කියලා මීමි විදිහට සිහිය යොදාගෙන කියලා යම් පූර්ව නිගමනයකට පැමිණීමෙන් ඔහුට ඒ අදිෂ්ඨාන ශක්තිය තුළ හිත වැඩ කරන්න මතක් වෙනවා. දවසේ වැඩ 100ක් තියෙනවා නම් 100ම ලියන එක නෙවෙයි මේ කියන්නේ. ප්‍රකටව කටයුතු කරන ඒ මතක් වෙන වැඩ ප්‍රමාණය ඉස්සෙල්ලා පුහුණු වෙන්න තියෙන්නේ. දවසේ ප්‍රධානම කටයුතු කරන වැඩ තියෙනවා නේ 5ක් විතර ලියා ගන්නවා. ඒ 5 උදේ හිතනවා මේ වෙලේදී ධර්මයේ යොදාගෙන මම ඉන්නේ කොහොමද? ඒ වැඩ කටයුතු පහේ උදේ වරුවේ තියෙන එකක් නම් තියෙන්නේ ඒක කරාද? ද ඊළඟට හවස වැඩ තුනක් තියෙනවා නම් ඒ හතරක් තියෙනවා නම් ඒ හතර කරාද? කරන්නේ කොහොමද? ඒ වැඩ කටයුතු හතර ධාර්මික ධර්මයේ යොදාගෙන කරන්නේ කොහොමද? ඉතින් රාත්‍රිය බලනවා වැඩ කටයුතු පහ ධර්මයේ යොදාගෙන අද කරාද? ඒක හොඳ ක්‍රියාකාරකමක් කරලා බලන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුගතයි, අනුකූලයි. එතකොට ඒ ආකාරයෙන් කුසලයේ විමසද්දී ඔහුට කලකදී ඒ වැඩ කටයුතු ප්‍රමාණය ටිකක් වැඩි කරගෙන යම් කලකදී ඒ මොහොතේදී කරන පුරුද්ද නිකම්ම ඇති වෙනවා. ඒ මොහොතේදී සිහිය නුවණ වීරිය පිහිටවා ගන්න පුරුද්ද අඛණ්ඩව ඇති වෙනවා. මේ ක්‍රියාකාරකම හිතින්නම් පටන් ගන්න. කොහොමද? ඔන්න අපි වැඩ කටයුතු දවසේ වැඩ කටයුතු පහක් විතර ලියා ගන්නවා. අපි හිතමු උදාහරණ පහක් උදේ වරුවේ මූණ හොදන්න තියෙනවා. මූණ හොදනකොට මම හැමදාම මූණ හොදන චර්යාව කරනවා. කොහොමද මම සිහිය පිහිටවාගෙන ඉන්නේ? කායික ක්‍රියාවට අතපය චලනය වෙන එකට සිහිය පිහිටවා ගන්න පුළුවන්. ඊළඟට නැත්තම් මෛත්‍රී භාවනාව හිතේ හිත මම මේක කරන්න අද. ඊළඟට හැමදාම කරන කටයුත්තත් නම් රෙදි මදින එක. ඒ රෙදි මදින වෙලාවට මම මොකද්ද සිහි කරන්නේ? නැත්තම් කොහොමද කායික ක්‍රියාවේ සිහිය පිහිටවා ගන්න? ඊළඟට වැඩට යන්න තියෙනවා නැත්තම් කොහරි ගමනක් යන්න තියෙනවා උදේ වරුවේ. බස් එකේදී වාඩි වෙලා යන කාලයේදී මම මොකද්ද හිතන්නේ? නැත්තම් වාඩි වෙලා යන කාලයේදී මම මේ දේශනාවක් අහනවා. නැත්තම් හිතනවා මම වාඩි වෙලා යන කාලයේදී හිතින් මෙන්න මේ පිරිත සජ්ජහායනා කරනවා. ඊළඟට අපි හිතමු නගරයට ගිහිල්ලා හෝ වෘත්තිය කරන ස්ථානයට ගිහිල්ලා හෝ මින්න මේ කටයුත්ත මම කරනවා. නැත්තම් කඩේකින් බඩුවක් මිලදී ගන්න තියෙනවා. මේ බැංකු කටයුත්තක් කරන්න තියෙනවා. නැත්තම් වෘත්තීය ජීවිතේ මොකක් හරි කටයුත්තක් කරන්න තියෙනවා. මේ කටයුත්තේදී මම කොහොමද ඉන්නේ එතනදී? එතනදී මේ කයේ ඉරියව්වට සිත පිහිටවා ගන්න පුළුවන්. ඒ වගේ අර විශේෂ වෘත්තීය කටයුතු බැංකු කටයුතු කරනකොට වගේ මේ මොන හරි ධර්මයක් හිතේට කරන්න බෑනේ. සජ්ජායනා කර කරන්නත් බෑ. එතකොට ඒ වගේ දේවල්දි කරන්න ඕනේ තග්ගාලා කායික ඉරියව්ව දිහා බලාගෙන අර කටයුත්ත කරන්න ඕනේ. ඒ කටයුත්ත හරියට මම කරනවාද? සිහියෙන් යමක් පොතේ ලියනවා. පර්ෆෝමර්ම පුරවන එක සිහියෙන් කරනවා කියන අදහසෙන් ඉන්න ඕනේ. එතකොට මේ මොහොතේදී ඒ කටයුත්ත ප්‍රකටව කරගන්න හැකියාව තියෙනවා. මොකද අදහසක් කලින් අපි දාගෙන ඉන්නේ, යෝජනාවක් කරගෙන ඉන්නේ. දැන් සමහරුන්ට මේ කායික ක්‍රියාවේ සිත පිහිටවනවා කියන එක ටිකක් ආගන්තුක වෙන්න පුළුවන්. නමුත් මේ කය මුල් කරගෙන අපි යම් සිහියක් පැවැත්වුවොත් ඒ කය මුල් කරගෙන සිහිය පැවැත්වීම නිසා අපිට ලොකු ලාභයක් ලැබෙනවා. කයේ චලනයකට නිකම් මේ හෙල්ලෙන දිහා බලබල ඉන්නවා නෙවෙයි. එතන පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ඒ පරමාර්ථ ධර්මවල වෙන වෙනසක් චලනයක් කියන එක අවබෝධ කරගෙන තමයි ඉරියව් දිහා බලන්නේ. එතකොට යම් ධර්මයක් සමග තමයි ඒ සිහිය පිහිටවන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් දැනුම අපි ධර්මශ්‍රවණින් ගන්න ඕනි. ඒ පඨවිය ආපෝ තේජෝ ආයෝ කියන ඒ පරමාර්ථ ධර්මව මේ අපේ ක්‍රියාත්මක වෙන හැටි බලන්න ඕනි. ඒ උපාදාය රූප හැටියට ඒ සියල්ලම තේරුම් අරගෙන කරන්න ඕනි. එතකොට නාම ධර්ම බලන්න යම් දැනුමක් නැහැ. නමුත් මේ රූප ධර්මතාවල ඒ කොහොමද ඒ ක්‍රියාත්මක වෙන්නේ කියන අවබෝධයේ සහිතව තමයි ඒ ඉරියව්ව බලන්නේ. එච්චර සංකීර්ණව බලන්න බැරි නම් එදා ඒ කටයුත්ත සම්බන්ධයෙන් ක්‍රියා කරනකොට, බාහිර කටයුත්ත සම්බන්ධයෙන් ක්‍රියා කරනකොට කායික චලන දිහා බලද්දී ඒ පරමාර්ථ ධර්ම ක්‍රියාත්මක වෙනකොට මේ කයේ චලනය සිද්ධ වෙනවා කියන යම් අදහසක් තියාගෙන තමයි ඒ කායික ඉරියව්වේ සිත පිහිටවා ගන්න. එතකොට ඒකේ කුසල ධර්මයක් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට හවස් වරුවේ තේ පානේ තියෙනවා. ඒ වෙලාවදී කොහොමද සිහියෙන් ඉන්නේ? නැත්නම් හවස් වරුවේ දවල්ට කෑම කනවා. 12න් පස්සේ ඔබ 12න් පස්සේනේ මේ ආහාර ගන්නෙ. 1 2 වගේ වෙද්දි කෑම කනකොට හැමදාම කරන චර්යාවක්. දවල් කෑමේදී ආහාර ප්‍රතිවේක්ෂාව කරනවාද මං? දවල් කෑමේදී කෑම කද්දී නිහඬව ප්‍රතිවේක්ෂාව කරලා ඊළඟට කායගිරියවට සීත පිහිටවාගෙන කෑම ගන්නවා. ඊළඟට හවස් වරුවේ බුද්ධ වන්දනාව කරනවා. බුද්ධ වන්දනාවේදී සජ්ජායනා කරනවා. සජ්ජායනාවේ සජ්ජායනා කරන ඒ ගාථා පිරිත් ධර්ම වලට සිහිය යොදාගෙන මම ඒ කටයුත්ත කරනවා කියලා ඔන්නවම කටයුතු පහක් විතර එදිනෙදා නිතර භාවිතා වෙන කටයුතු පහකට සටහන් කරගෙන මොකද්ද මේ කටයුතු වලදී භාවිතා කරන ධර්මයේ කියලා උදේ හිතනවා. ඒ ධර්මයන් උදේ කටයුතු වලදී භාවිතා වුණාද කියලා දවල් බලනවා. සවස භාවිතා කළ යුතු ධර්මයන් ගැන ආය පොඩි අදහසක් ගන්නවා. ඊළ පස්සේ රාත්‍රියේදී අර දවසේ කටයුතු පහක් කරාද මුල දවසේම පහම නොකරන්න පුළුවන්. උදේක විතරක් කරලා තියෙන්න පුළුවන්. කමන්නේ. ආයි ඊළඟ දවසේ අලුතෙන් ලියන්න ඕනේ. නැත්නම් අලුතෙන් මේ ওই ෆෝන් වල සටහන් කරගන්න ඕනේ. මේ ක්‍රියාකාරකම හිතින්නම් පටන් ගන්න. මම මේ අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේ කුසල් අරමුණ කිරීමට පෙර කරනකොට කිරීමේ පසු විමසන්න කියන කාරණේ පාලි සටහන එක වෙන වෙලාවක පෙන්වලා දෙන්නම්. මේක තව ඉදිරි ක්‍රියාකාරකම් ගැන කියද්දි දැනට ක්‍රියාකාරකම් කිරීමට ඔබ උනන්දුවෙන් කටයුතු කරත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.